නිරෝධ සත්‍ය කතමංච භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ සෝකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත පහීයමානා පහීයති කත්ත නිරුජ්ජමානා නිරුජ්ජති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති කිංච ලෝකේ පිය රූපං සාත රූපං පද ගැලපීම පින්වත් මහණෙනි පරම සත්‍යයක් වශයෙන් පවත්නා මේ දුක්ඛිත తత్వය සදහටම නිරුද්ධ කර දැමීම යනු කුමක්ද කලින් පෙන්වා දුන් ඒ තණ්හාවේම යම් ආකාර වූ ඉතිරි කිරීමක් නොමැතිව මුළුමනින්ම නොඇලීමෙන් නිරුද්ධ කර දැමීමක් වේද අතහැර දැමීමක් වේද දුරින්ම දුරු කර දැමීමක් වේද නිදහස් වීමක් වේද ආලය අතහැර දැමීමක් වේද එයයි පින්වත් මහණෙනි මේ ආකාරයෙන් ඒ තණ්හාව ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ කොහිද නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ කොහිද ලෝකේ ප්‍රිය රූපෙන් ප්‍රිය ස්වරූපෙන් යුතු වූ මිහිරි ස්වරූපෙන් යුතු වූ යම් දෙයක් ඇද්ද ඒ දේ කෙරෙහි හටගත් ආ වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ ඒ දේ කෙරෙහි හටගත් ආ වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ ලෝකේහි ප්‍රිය ස්වරූපෙන් යුතු වූ මිහිරි ස්වරූපෙන් යුතු වූ දෙය නම් කුමක්ද චක්ඛු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති පද ගැලපීම ඇසවනාහි ලෝකේ ප්‍රිය ස්වරූපෙන් යුතු වූ දෙයකි මිහිරි ස්වරූපෙන් යුතු වූ දෙයකි ඒ ඇසනම් වූ දෙය කෙරෙහි පවත්නා වූ තණ්හාව ප්‍රහීන වෙතොත් ප්‍රහීන වෙන්නේ ඒ කෙරේ ඒ දෙය කෙරෙහි පවත්නා වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ සෝතං ලෝකේ ගානං ලෝකේ ජීවහා ලෝකේ කායෝ ලෝකේ මනෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති පද ගැලපීම කනවනාහි ලෝකේහි නාසය වනාහි ලෝකේහි දිව වනාහි ලෝකේහි ශරීරය වනාහි ලෝකේහි සිත වනාහි ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් යුතු වූ දෙයකි මිහිරි ස්වරූපයෙන් යුතු වූ දෙයකි ඒ දෙය කෙරෙහි හටගත් ආ වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ ඒ දෙය කෙරෙහි හටගත් ආ වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ රූපා ලෝකේ සද්ධා ලෝකේ ගන්ධා ලෝකේ රස ලෝකේ පොට්ටබ්බා ලෝකේ ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත නිරුජ්ජමානා නිරුජ්ජති ඇසින් දකින රූප වනාහි ලෝකේහි කනින් අසන ශබ්ද වනාහි ලෝකේහි නාසේන ආග්‍රහණය කරන ගඳ සුවඳ වනාහි ලෝකේහි දිවෙන් විඳින රස වනාහි ලෝකේහි කායට දරන පහස වනාහි ලෝකේහි සිතින් සිතන සිතුවිලි වනාහි ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් යුතු වූ දෙයකි මිහිරි ස්වරූපයෙන් යුතු වූ දෙයකි ඒ දෙය කෙරෙහි හටගත් ආ වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ ඒ දෙය කෙරෙහි හටගන්නා වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ චක්කු විඤ්ඤාණං ලෝකේ සෝත විඤ්ඤාණං ලෝකේ ගාන විඤ්ඤාණං ලෝකේ ජීවහා විඤ්ඤාණං ලෝකේ කාය විඤ්ඤාණං ලෝකේ මනෝ විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත නිරුජ්ජමානා නිරුජ්ජති පද ගැලපීම ඇස මුල් කොට රූප සිතින් දැන ගැනීම වනාහි ලෝකේහි කන මුල් කොට ශබ්ද සිතින් දැන ගැනීම වනාහි ලෝකේහි නාසය මුල් කොට ගඳ සුවඳ සිතින් දැන ගැනීම දිව මුල්කොට රස සිතින් දැන ගැනීම, කය මුල්කොට පහස සිතින් දැන ගැනීම, සිත මුල්කොට සිතින් සිතන දේ ගැන දැන ගැනීම යනාදිය වනාහි ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් යුතු දෙයකි, මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. චක්කු සම්පස්සෝ ලෝකේ, සෝත සම්පස්සෝ ලෝකේ, ගාන සම්පස්සෝ ලෝකේ, ජීවහා සම්පස්සෝ ලෝකේ, කාය සම්පස්සෝ ලෝකේ, මනෝ සම්පස්සෝ ලෝකේ, පියරූපං සාතරූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඇසත් රූපත් සිතත් එකට එක්වීම වනාහි ලෝකේහි, කනත් ශබ්දත් සිතත් එකට එක්වීම වනාහි ලෝකේහි, නාසයත් ගඳ සෝදත් සිතත් එකට එක්වීම වනාහි ලෝකේහි, දිවත් රසත් සිතත් එකට එක්වීම වනාහි ලෝකේහි, කයත් පහසත් සිතත් එකට එක්වීම වනාහි ලෝකේහි, සිතත් සිතුවිල්ලත් සිතින් දැනගැනීමත් එකට එක්වීම වනාහි ලෝකේහි, ප්‍රිය ස්වරූපයෙන් යුතු දෙයකි, මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඇසත් රූපත් සිතත් එකට එක්වීමෙන් නැතිවන වේදනාව, කනත් ශබ්දයත් සිතට එක්වීමෙන් නැතිවන වේදනාව, නාසයත් ගඳ සුවඳත් සිතත් එකට එක්වීමෙන් නැතිවන වේදනාව, දිවත් රසයත් සිතත් එකට එක්වීමෙන් නැතිවන වේදනාව, කයත් පහසත් සිතත් එකට එක්වීමෙන් නැතිවන වේදනාව, සිතත් සිතුවිල්ලත් ඒ සිතින් දැනගැනීමත් එයට එක්වීමෙන් ඇතිවන වේදනාව ලෝකේ හිපිය ස්වරූපයෙන් යුතු දෙයකි, මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. රූප සංඥා ලෝකේ, සද්ද සංඥා ලෝකේ, ගන්ධ සංඥා ලෝකේ, රස සංඥා ලෝකේ, පොට්ටබ්බ සංඥා ලෝකේ, ධම්ම සංඥා ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. රූප හඳුනා ගැනීම ලෝකේහි, ශබ්ද හඳුනා ගැනීම ලෝකේහි, ගන්ධ සුවඳ හඳුනා ගැනීම ලෝකේහි, රස හඳුනා ගැනීම ලෝකේහි, පහස හඳුනා ගැනීම ලෝකේහි, සිතට සිතන දේ හඳුනා ගැනීම ලෝකේහි, ප්‍රිය ස්වරූපයෙන් යුතු දෙයකි, මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. රූප සංචේතනා ලෝකේ, සද්ද සංචේතනා ලෝකේ, ගන්ධ සංචේතනා ලෝකේ, රස සංචේතනා ලෝකේ, පොට්ටබ්බ සංචේතනා ලෝකේ, ධම්ම සංචේතනා ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඇසෙන් හඳුනාගත් රූපය අනුව චේතනා ක්‍රියාත්මක වීම ලෝකේහි, කනින් හඳුනාගත් ශබ්දයට අනුව චේතනා ක්‍රියාත්මක වීම ලෝකේහි, නාසයෙන් හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා ක්‍රියාත්මක වීම, දිවෙන් හඳුනාගත් රසයට අනුව චේතනා ක්‍රියාත්මක වීම, කයෙන් හඳුනාගත් පහසට අනුව චේතනාව ක්‍රියාත්මක වීම, සිතින් හඳුනාගත් දෙයට අනුව චේතනා ක්‍රියාත්මක වීම, එකිනෙකින් ලෝකේහි ප්‍රියරු ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. රූප තණ්හා ලෝකේ, සද්ද තණ්හා ලෝකේ, ගන්ධ තණ්හා ලෝකේ, රස තණ්හා ලෝකේ, පොට්ටබ්බ තණ්හා ලෝකේ, ධම්ම තණ්හා ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති, එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඇසින් හඳුනාගත් රූප කෙරෙහි ආශාව ඇතිවීම, කනින් හඳුනාගත් ශබ්ද කෙරෙහි, නාසෙන් හඳුනාගත් සුවඳ කෙරෙහි, දිවෙන් හඳුනාගත් රස කෙරෙහි, කයෙන් හඳුනාගත් පහස කෙරෙහි, සිතින් හඳුනාගත් දෙය කෙරෙහි ආශාව ඇතිවීම ලෝකයේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. රූප විතක්කෝ, සද්ද විතක්කෝ, ගන්ධ විතක්කෝ, රස විතක්කෝ, පොට්ටබ්බ විතක්කෝ, ධම්ම විතක්කෝ ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති, එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඇසින් හඳුනාගත් රූප ගැන, කනින් හඳුනාගත් ශබ්ද ගැන, නාසෙන් හඳුනාගත් ගඳ සුවඳ ගැන ලෝකේ, දිවෙන් හඳුනාගත් රස ගැන, කයෙන් හඳුනාගත් පහස ගැන, සිතින් හඳුනාගත් සිතින් සිතුවේ සිතුවිලි ගැන සිතමින් සිටීම, ඒ අරමුණු වලින් සිතින් සිතමින් සිටීම ලෝකයේ පිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරෙහි හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. රූප විචාරෝ, සද්ද විචාරෝ, ගන්ධ විචාරෝ, රස විචාරෝ, පොට්ටබ්බ විචාරෝ, ධම්ම විචාරෝ, ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති, එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සච්ඡං. ඇසින් හඳුනාගත් රූප ගැන, කනින් හඳුනාගත් ශබ්ද ගැන, නාසයෙන් හඳුනාගත් ගඳ සුවඳ ගැන, දිවෙන් හඳුනාගත් රසයන් ගැන, කයෙන් හඳුනාගත් පහස ගැන, සිතින් හඳුනාගත් දේ ගැන එකිනෙක යලි යලිත් සිතමින් සිටීම ලෝකයේ ප්‍රිය ස්වරූපයෙන් යුතු දෙයකි, මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. ඒ දේ කෙරේ හටගන්නා වූ තණ්හාවය ප්‍රහීන වෙතොත් ප්‍රහීන වන්නේ, නිරුද්ධ වෙතොත් නිරුද්ධ වන්නේ. මාර්ග සත්‍ය. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. පින්වත් මහණෙනි, මේ දුක්ඛිත තත්වය නිරුද්ධ කිරීම පිණිස පරම සත්‍යක් වශයෙන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? එනම් අංග 8කින් සමන්විත වූ මේ ආකාරයෙන් උත්තම වූ අනුගමනය කළ යුතු වැඩපිළිවෙලයි. කුමන ආකාරයේ වැඩපිළිවෙලක්ද යත්, 1. ජීවිත අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා අවබෝධ ඥානයේද දැඩිව පිහිටි අදහසද? 2. ජීවිත අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා කල්පනා කිරීමද? 3. ජීවිත අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා පරිදි කතා බස් කිරීමද? 4. ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා පරිදි වැඩ කටයුතු කිරීමද? 5. ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා පරිදි ගත කිරීමද? 6. ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා බලවත් උත්සාහයද? 7. ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා බලවත් යොමු කළ සිහියද? 8. ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා සිතෙහි එකඟ බවද යනමයයි. කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි යං කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. පින්වත් මහණෙනි, ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා දැඩිව පිහිටි අදහස කුමක්ද? පින්වත් මහණෙනි, පරම සත්‍යක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්වය පිළිබඳව යම් ආකාරයක අවබෝධ ඥානයක් වේද, ඒ දුක්ඛිත තත්වයේ පැවැත්මට මූලික වූ කාරණය පිළිබඳව යම් ආකාරයක අවබෝධ ඥානයක් වේද, ඒ දුක්ඛිත තත්වයේ පැවැත්මට මූලික වූ කාරණය නිරුද්ධ කිරීම පිළිබඳව යම් ආකාරයක අවබෝධ ඥානයක් වේද, ඒ දුක්ඛිත තත්වයේ පැවැත්මට මූලික වූ කාරණේ නිරුද්ධ කිරීම පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ යම් ආකාරයක අවබෝධ ඥානයක් වේද. පින්වත් මහණෙනි, මේ වනාහි ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා අවබෝධ ඥානයයි දැඩිව පිහිටි අදහස යයි කියනු ලැබේ. කතමාච භික්ඛවේ සම්මා සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ, අවියාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. පින්වත් මහණෙනි, ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා කල්පනා කිරීම යනු කුමක්ද? පවත්නා වූ දුකෙන් නිදහස් වීම පිළිබඳ කල්පනා කිරීමය, මෛත්‍රී කරුණා ආදී ගුණධර්මයන්හි සිත පිහිටුවා ගැනීම පිළිබඳ වූ කල්පනා කිරීමය, හිංසාවෙන් වෙන්ව මානව දයාවෙන් කටයුතු කිරීම පිළිබඳ කල්පනා කිරීමය. පින්වත් මහණෙනි, මේ වනාහි ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා කල්පනා කිරීමයයි කියනු ලැබේ. කතමාච භික්ඛවේ සම්මා වාචා, මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී, පරුසාය වාචාය වේරමණී, සම්පප්පලාපා වේරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. පින්වත් මහණෙනි, ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා කතාබස් කිරීම යනු කුමක්ද? බොරුවෙන් වංචාවෙන් අනුනුව රවටන දේ කතාබස් කිරීමෙන් වැළකී සිටීමද? තමන් අසන දේ අතන මෙතන කියමින් කට වාචාලකමින් ඔවුනොවුන් කෙටවීම පිණිස පවතින දේ කතාබස් කිරීමෙන් වැළකී සිටීමද? නැති ප්‍රශ්න හට ගැනීමට, සිත් බිඳීමට, කෝලහල ඇතිවීමට හේතුවන දේ කතාබස් කිරීමෙන් වැළකී සිටීමද? හුදෙක් කෙලි කවටකම් පිණිසත්, අනවශ්‍ය වාද විවාද පිණිසත් කාලය කාදමන හිස් කතන්දරත්, අසභ්‍ය කතන්දර, අනුන්ට අපහාසයට උපහාසයට ලක්වන දේ, දේශපාලන ආදී දේ කතාබස් කිරීමෙන් වැළකී සිටීමද වෙයි. පින්වත් මහණෙනි, මේ වනාහි ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා කතාබස් කිරීමයයි කියනු ලැබේ. කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ, පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. පින්වත් මහණෙනි, ජීවිතය අවබෝධ කිරීම පිණිස ඊටාම යහපත් ලෙස පවත්නා පරිදි වැඩ කටයුතු කිරීම යනු කුමක්ද? මනුෂ්‍ය සත්ව ආදී ප්‍රාණීන්ගේ ජීවිතවලට හානි කිරීමෙන් ඒ සඳහා උපකාර කිරීමෙන් වැළකී සිටීමද? තමාට අයත් නැති තමා නුදුන් කිසි දෙයක් බලහත්කාරයෙන් හෝ රහසින් හෝ වක්‍ර මාර්ගවලින් හෝ ගැනීමෙන් වැළකී සිටීමද? විවාහ ජීවිත තුළ ස්වාමියා භාර්යාව ඉක්මවා යාමෙන්, භාර්යාව ස්වාමියා ඉක්මයාමෙන් හෝ අනෙක් අය නොකළ යුතුයයි සම්මත වෙනත් නොයෙකුත් කායික අපචාරවලින් වැළකී සිටීමද වෙයි. පින්වත් මහණෙනි, මේ වනාහි ජීවිත අවබෝධ කිරීම පිණිස ඊතා යහපත් ලෙස පවත්නා පරිදි වැඩ කටයුතු කිරීමයයි කියනු ලැබේ. විස්තර. ජීවිතය සකස් කරගත යුත්තේ කෙසේදයි දැන් ඔබට වැටහෙනු ඇතැයි සිතමු. ඉහතින් පෙන්වා දුන් පරිදි වැළකී සිටිය යුතු දෙයින් වැළකී සිටින විට ජීවිතය කඩාගෙන වැටීමට හේතුවන කාරණාවලින් තමා නිදහස් වෙයි. තමාට හොඳ සුරක්ෂිත ජීවිතයක් සකසා ගත හැකිය. එවැනි ජීවිතයක් තුළ ඉතාම පහසුවෙන් තමාටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින ගුණධර්ම පුරුදු කරගත හැකිය. එනම් වැඩිහිටියන්ට උදව් කිරීම, ගෙදර දොරේ අමුදරුවන්ට යුතුකම් ඉටු කිරීම, දැසිදස්සන්ට උපකාර කිරීම, ඥාතීන්ට ධාර්මිකව සංග්‍රහ කිරීම, ආගමික සිද්ධස්ථානවලට උපකාරී වීම, සමාජ සේවා කටයුතු කිරීම ආදී බොහෝ යහපත් කටයුතු වල යෙදිය හැකිය. ඒ මානව ගුණධර්ම දියුණු වන ආකාරය වෙයි. కథమోచ భిక్కవే సమ్మా ఆజీవో ఇద భిక్కవే అర్య సావకో మిచ్చ ఆజీవం పహాయ సమ్మా ఆజీవేన జీవికాం కప్పేతి అయం ఉచ్యతి భిక్కవే సమ్మా ఆజీవో. పిన్వత్ మహనిని, జీవితే అవబోధ కిరీమ పినిస ఇతామ యహపత్ లెస పవత్నా పరిధి జీవితే గత కిరీమ అను కుమగ్ద. పిన్వత్ మహనిని, మెకరుణిహిలా సద్ధర్మయ తులిన్ జీవితే అవబోధ కర గనీమట కెమతి శ్రావకయా లామక లెస వెరది లెస జీవితే గత కిరీమ అతహర. తమాటత్ అనుంటత్ యహపత అతివన పరిధి జీవితే పవత్వా గనీమక్ వేయిద. పిన్వత్ మహనిని, మే వనాహి జీవితే అవబోధ కిరీమ పినిస ఇతామ యహపత్ లెస పవత్నా పరిధి జీవితే గత కిరీమయై కీను లెబే. కథమోచ భిక్కవే సమ్మా వాయామో ఇద భిక్కవే భిక్కు అనుపన్నానం పాపకానం అకుశలానం ధమ్మానం అనుపాదాయ చందం జనేతి వాయమతి విరియతి అరబతి చిత్తం పగ్గన్ హాతి పదహతి. ఉప్పన్నానం పాపకానం అకుశలానం ధమ్మానం పహానాయ చందం జనేతి వాయమతి విరియం ఆరవతి చిత్తం పగ్గన్ హాతి పదహతి. అనుపన్నానం కుశలానం ధమ్మానం ఉప్పాదాయ చందం జనేతి వాయమతి విరియం అరబతి చిత్తం పగ్గన్ హాతి పదహతి. ఉప్పన్నానం కుశలానం ధమ్మానం టితియా అసమ్మోసాయ బియోభావాయ వేపుల్లాయ భావనాయ పారిపుర్యా చందం జనేతి వాయమతి విరియం ఆరబతి చిత్తం పగ్గన్ హాతి పదహతి. అయం ఉచ్యతి భిక్కవే సమ్మా వాయామో. పిన్వత్ మహనిని, జీవితే అవబోధ కిరీమ పినిస ఇతామ యహపత్ లెస పవత్నా బలవత్ ఉత్సాహయ కుమగ్ద. పిన్వత్ మహనిని, మే కరుణిలా భిక్షువ తమాతుల హటనుగత్తావు లామకవు రాగద్వేష మోహ ముల్వీమెన్ ఎతివన అకుసల్ ధర్మయన్ హటనుగనీమ పినిస కెమెత్త ఉపదవాగని వ్యాయామ కరాయి ఉత్సాహయతికరాయి సిత దడికొటగని బలవత్ వీర్యక్ యుదవాయి. తమాతుల హటగిన తిబెన్నావు లామకవు రాగద్వేషమోహ ముల్వీమెన్ అతివు అకుశల ధర్మయాన్ ప్రహీనకర గనీమ పినిస కెమెత్ ఉపదవాగని వ్యాయామ కరాయి సిత దడికొటగని బలవత్ వీర్యక్ యుదాయి. తమాతుల హట నొగత్తావు శీల సమాధి ప్రజ్ఞ ఆది కుశల ధర్మయాన్ ఉపదవా గనీమ పినిస కెమెత్త ఉపదవాగని వ్యాయామ కరాయి ఉత్సాహకరాయి సిత దదికొటగాని బలవత్ వీర్యాక్యోదవాయి. తమాతుల హటగిన తిబెన్నావు శీల సమాధి ప్రజ్ఞ ఆది కుశల ధర్మయాన్ నొపిరిహి పవత్వా గనీమ పినిస నొములావ పవత్వా గనీమ పినిస వెడివెడియ నెతికర గనీమ పినిస బలవత్ వెతికర గనీమ పినిస కెమెత్త ఉపదవాగని వ్యాయామ కరాయి ఉత్సాహయతికర గని సిత దడికొటగని బలవత్ వీర్యాక్యుదవాయి. పిన్వత్ మహనిని, దేవనాహి జీవితే అవబోధ కిరీమ పినిస ఇతామ యహపత్లిస పవత్న బలవత్ ఉత్సాహయై. కథమాచ భిక్కవే సమ్మా సతి ఇద భిక్కవే భిక్కు కాయి కాయాను పశీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్యలోకే అభిజ్యాదో మనస్సాం వేదనాసు వేదనాను పశీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్యలోకే అభిజ్యాదో మనస్సాం చిత్తే చిత్తాను పశీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్యలోకే అభిజ్యాదో మనస్సాం ధమ్మేసు ధమ్మాను పశీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్యలోకే అభిజ్యాదో మనస్సాం. అయం ఉచ్యతి భిక్కవే సమ్మా సతి. పిన్వత్ మహనిని, జీవితే అవబోధ కిరీమ పినిస ఇతామ యహపత్ లెస పవత్నా బలవత్వ యొముకల సిహియను కుమగ్ద. పిన్వత్ మహనిని, మెకరుణిహిలా భిక్షువ సత్ర మహా ధాతూన్ని సాహటగత్తావు కాయ కెరహి ఎమ కాయ పిలిబంద యథాస్వభావే అవబోధేన్ దకిమిన్ కెలిస్తవన వీర్యన్ యుతువ కెలసున్ ప్రహాణే కరణ నువనిన్ యుతువ లోకేహి లోభకమత్ దొమ్న సద్దురుకరమిన్ బలవత్వ యముకల సిహియన్ యుతువ వాసే కరాయి. స్పర్శే నిసా హటగత్తావు విందియిం కెరహి ఎమ వేదనావన్ పిలిబంద యథాస్వభావే అవబోధేన్ దకిమిన్ කෙලෙස් තවන වීරියෙන් යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව, ලෝකෙහි ලෝභකමත් දොම්නසත් දුරු කරමින් බලවත්ව යොමු කළ සිහියෙන් යුතුව වාසය කරයි. නාම රූප නිසා හටගත්තා වූ සිත කෙරෙහි එම සිති පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව, ලෝකෙහි ලෝභකමත් දොම්නසත් දුරු කරමින් බලවත්ව යොමු කළ සිහියෙන් යුතුව වාසය කරයි. මානසිකාර ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ධර්මයන් කෙරෙහි එම පංච නීවරණ ආයතන බොජ්ජංග ආදී ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව, ලෝකෙහි ලෝභකමත් දොම්නසත් දුරු කරමින් බලවත්ව යොමු කළ සිහියෙන් යුතුව වාසය කරයි. පින්වත් මහණෙනි, මේ වනාහි ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා බලවත්ව යොමු කළ සිහිය යැයි කියනු ලැබෙයි. කතමෝච භික්කවේ සම්මා සමාධි. ඉද භික්කවේ භික්ඛු විවච්ඡේව කාමේහි විවච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජාං පීති සුගං පඨමං ඥානං උප්පසම්පජ්ජ විහෙරති. විතක්ක විචාරාණං රූපසාමා අජ්ජත්තං සම්පසාදානං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජාං පීති සුඛං ဒුතියාධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. පීතියාච විරාගා උපේක්ඛාච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති. යන්තං අරියෝ ආචික්ඛන්ති උපෙක්ඛෝ සතිමා සුඛ විහාරේති. තති අධ්‍යානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේච සෝමනස්ස දෝමනස්සානං අන්තංගමා අදුක්ඛම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුන්නං ඥානං උපසම්පජ්ජ විහෙරති. අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි. පින්වත් මහණෙනි, ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා සිතෙහි එකඟ භව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව රූප ශබ්ද ගන්ධ රස පහස යන කාමයන්ගෙන් වෙන්වීමෙන්ම රාග ద్వේෂ මෝහ මුල්කොට හටගත් අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමෙන්ද සතර සතිපට්ඨානයේ කවර හෝ කොටසකට යොමු වූ මෙනෙහි කිරීමෙන්, ඒ සඳහාම යලි යලිත් සිත යොමු කිරීමෙන්, පංච නීවරණයන් සංසිඳීමෙන් හටගත් විවේකයෙන් යුතුව, කායික මානසික ප්‍රීතියෙන් හා සැපයෙන් යුතුව පළමුවේ නැතිකරගත් හැකි බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය ධානය තමා තුළ ඇතිකරගෙන වාසය කරයි. සතර සතිපට්ඨානය තුළ මෙනෙහි කිරීමෙන්, යලි යලිත් සිත යොමු කිරීමෙන්, උත්සාහයෙන් ඇතිකරගත් ස්වභාවය සමාධියේ බලවත් බව නිසා සංසිඳී ගොස් සිත තුළ ශාන්ත භාවයක් ඇතිවීමෙන් මානසිකව ඇති වූ මනා ලෙස එකඟ භාවයට පත්වීම තුළ මෙනෙහි කිරීමෙන් තොරව, යලි යලි ඊට යොමු වීමෙන් තොරව, ඉතා පහසුවෙන් පළමුව ඇතිකරගත් බලවත් සමාධිය නිසා හටගත් ප්‍රීතියෙන් හා සැපයෙන් යුතුව දෙවනුව ඇතිකරගත හැකි බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය ධානය තුළ ඇතිකරගෙන වාසය කරන්නේ වෙයි. සද්ධර්ම අවබෝධය කළ උත්තමයෝ යමකට මධ්‍යස්ථ භාවයෙන් යුතු බලවත් සිහියෙන් යුතු සැපසහගත විහරණයක් යැයි ප්‍රකාශ කරද්ද, එනම් ප්‍රීතිය කෙරෙහිද ඇල්ම දුරු වීමෙන් මධ්‍යස්ථ භාවයෙන් යුතුව බලවත් සිහියෙන් යුතුව බලවත් නුවණින් යුතුව නිරාමිස සැපයක් කයින් විඳමින් සිටින්නේ වේද, ඒ තුන්වෙනුව ඇතිකරගත හැකි බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය හෙවත් ධානය තමා තුළ ඇතිකරගෙන වාසය කරන්නේ වෙයි. කලින්ම සැපයට ඇති ඇල්මද දුරුකොට, දුකට ඇති ගැටීමද දුරුකොට, මානසිකව හටගන්නා සතුට මෙන්ම දුකද නැතිකර දැමීමෙන් සැපදුක් රහිත වූ උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ වූ බලවත් සිහියෙන් යුතු සිව්වෙනිව ඇතිකරගත හැකි බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය හෙවත් ධානය තුළ තමා තුළ ඇතිකරගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, මෙය ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා ලෙස සිතේ එකඟ බවයයි කියනු ලැබේ. පින්වත් මහණෙනි, මෙසේ අංග 8කින් යුතු උත්තම වැඩපිළිවෙල දුක් නිරෝධ කිරීම පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙලයයි කියනු ලැබේ. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති. මේ ආකාරයෙන් තමාගේ යයි සලකුණු ලබන ධර්මයන් කෙරෙහි එම ධර්මයන් යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකුණු ලබන ධර්මයන් කෙරෙහි එම ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. තමන්ගේ මෙන්ම අනුන්ගේ යයි සලකන ලබන ධර්මයන් කෙරෙහි එම ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ධර්මයන් පිළිබඳ මේ කාරණා නිසා එම ධර්මයන් හටගන්නේ යයි අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ධර්මයන් පිළිබඳ මේ කාරණා නැතිවීමෙන් එම ධර්මයන් අභාවයට පත්වෙන්නේ යයි අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ධර්මයන් පිළිබඳ මේ කාරණා නිසා එම ධර්මයන්ගේ හටගැනීමත් අභාවයත් වන්නේ යයි අවබෝධයෙන් දකිමින් වාසය කරයි. අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති න ච කිංචි ලෝකේ උපාදීයති. ඒවං පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරිය සච්චේසු ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං. සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයන් ඇතැයි ධර්මයන් කෙරෙහි යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ ධම්මානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත් අවබෝධ ඥානය දියුණු වීම පිණිස බලවත්ව සිහිය දියුණු වීම පිණිස පවතී. ඒ අවබෝධය පවා මමය මාගේය මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනී. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව චතුරාර්ය සත්‍ය නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ධර්මය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් භාවනා කරන කොටස නිමාවිය. සතිපට්ඨාන වැඩීමේදී ලැබෙන ප්‍රතිඵල. යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය සත්ත වස්සානි තස්ස දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා. පින්වත් මහණෙනි, යම් කෙනෙක් වනාහි සත්වර්ෂයක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් මෙසේ තථාගතයන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් ප්‍රගුණ කරත් නම් ඒ තැනැත්තාහට මේ ප්‍රතිඵල දෙක අතරින් එක්තරා ප්‍රතිඵලයක් ලැබීමට කැමැති විය යුතුය. එනම් මේ ජීවිතයේදීම අරහත්වයට පත්වීම හෝ කෙලෙසුන් ඉතිරි වී ගියොත් යලි කාමලෝකයට උපතක් සඳහා නොපැමිණෙන්නේ හෝ වෙයි. තිට්ටන්තු භික්කවේ සත්තවස්සානි තිට්ටන්තු භික්කවේ චවස්සානි තිට්ටන්තු භික්කවේ පංචවස්සානි තිට්ටන්තු භික්කවේ චත්තාරිවස්සානි තිට්ටන්තු භික්කවේ තීනිවස්සානි තිට්ටන්තු භික්කවේ ද්වේවස්සානි තිට්ටන්තු භික්කවේ ඒකවස්සං තිට්ටන්තු භික්කවේ සත්තවස්සානි තිට්ටන්තු භික්කවේ චමස්සානි තිට්ටන්තු භික්කවේ පංචමාසානි තිට්ටන්තු භික්කවේ චත්තාරි මාසානි තිට්ටන්තු භික්කවේ තීනි මාසානි තිට්ටන්තු භික්කවේ ද්වේ මාසානි තිට්ටන්තු භික්කවේ මාසෝ තිට්ටතු භික්කවේ අඩ්ඩ මාසෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය සත්තාහං තස්ස දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතාති. පින්වත් මහණෙනි, සත්වර්ෂයක් සිටිත්වා පසකින් තබමු. පින්වත් මහණෙනි, හය වර්ෂයක් සිටිත්වා පසකින් තබමු. පස් වර්ෂයක් සිටිත්වා, හතර වර්ෂයක් සිටිත්වා, තුන් වර්ෂයක්, දෙවර්ෂයක්, එකම වර්ෂයක් සිටිත්වා පසකින් තබමු. පින්වත් මහණෙනි, අඩුම ගණනේ සත් මාසයක්, හය මාසයක්, පස් මාසයක්, හතර මාසයක්, තුන් මාසයක්, දෙමාසයක්, අඩුගානේ මාසයක්, අඩුගානේ සති දෙකක්. පින්වත් මහණෙනි, සති දෙකක් සිටිත්වා පසකින් තබමු. යම් කෙනෙක් වනාහි අඩුම ගණනේ සතියක්, මේ සතර සතිපට්ඨාන ධර්මයන් මෙසේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආකාරයේ ප්‍රගුණ කරත් නම්, ඒ තැනැත්තාහට මේ ප්‍රතිඵල දෙක අතුරින් එක්තරා ප්‍රතිඵලයක් ලැබීමට කැමැති විය යුතුය. මේ ජීවිතයේම අරහත්වයට පත්වීම හෝ කෙලෙසුන් ඉතිරි වී ගියොත් කාම ලෝකයට උපත් සඳහා නොපැමිණෙන්නේ හෝ වෙයි. ඒ කායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අන්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තන්ති. ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතු බාසිතං අභිනන්දුන්ති. පින්වත් මහණෙනි, මේවනාහි අනුගමනය කළ යුතු එකම එක වැඩපිළිවෙලයි, කෙලෙසුන් නිසා අපිරිසිදු වූ සත්වයන් පිරිසිදු භාවය පිණිස, ශෝක කිරීම, හඬා වැළපීම් ඉක්මවාලීම පිණිස, කායික මානසික දුක් දොම්නස් නැතිකර දැමීම පිණිස, අවබෝධ ඥානය ඇතිකර ගැනීම පිණිස, අමා මහ නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස පවත්නා යම් මේ සතර සතිපට්ඨාන ධර්මයේයි යමක් අරබයා පවසන ලදද, ඒ වනාහි මේ කාරණය මුල්කොට ප්‍රකාශ කරන ලදී. මහත් සොම්නසට පත් මේ සද්ධර්මයට සවන් දුන් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව සාදුනාද නංවමින් පිළිගත්තාහුය. සාදු සාදු සාදු. මහා සතිපට්ඨාන සුත්තං නිට්ටිතං. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව නිමි. කෙලවරක් දැක නොහැකි ලෙස භවාන්තර ගණනාවක් මුළුල්ලේ පැමිණි මේ සංසාර ගමන සදහටම අවසන් කොට පරම ශාන්තිය අත්දකින්න කැමති වාග්ය සම්පන්න බුද්ධිමත් මිනිසයන් හට තථාගත ශ්‍රී සද්ධර්මය තුල ජීවිතය පිළිබඳ සැබෑම අවබෝධය ලබා දෙනු පිණිස බොහෝ සූත්‍ර දේශනා උපකාර කරගනිමින් පරම පාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මයේම අර්ථමතු කොට කිරිබත්ගුණ ඥානානන්ද හිමිවන මා විසින් මහත් කරුණාවෙන් යුතුව ලියන ලද සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව මෙතකින් නිමා විය. ඔබ අප සැමට සංසාර දුකින් සදහටම නිදහස් වීම පිණිස මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.